සංයුත්ත නිකායෙහි ඛණ්ඩක වර්ගයේහි ගද්දුල බද්ද සූත්‍රයයි අද අප මාතෘකාවෙන් තෝරාගත්තේ. පින්තුනි, මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ අපේ සාංසාරික ස්වභාවයත් අපේ ජීවිතයේ ස්වභාවයත් විස්තර කරන සූත්‍රයක් තමයි ගද්දුල බද්ද සූත්‍රය. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපට ප්‍රඥාව නුවණැස ලබා දෙන අනුශාසනාවක්. බුදුහාමුදුරුවෝ අති දීර්ඝ කාලයක් සාරාංශික කල්පලක්ෂය දානාදී පාරමිතා ධර්ම සම්පූර්ණ කළා. අතිශය දුෂ්කර ගමන් මාර්ගයක ගිහිල්ලා උන්වහන්සේගම ඥාණයෙන් මේ ධර්මයේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්තේ අප කෙරෙහි බොහොම කරුණාවෙන්. අපේ සිතේ තියෙන මානසික දුක් පීඩා, ඒ වගේම කායික දුක් පීඩා වලින් අපව නිදහස් කළා. අපට සසරේදී එන්න තියෙන දුක් පීඩා වලින් අපව මුදවා ගන්නටයි බුදුහාඳුරෝ මේ තරම් පරිශ්‍රමයක් දැරුවේ. ඉතින් පින්තුනි, එවැනි ධර්ම දේශනා අපට අහන්නට ලැබීම අපේ ජීවිතය අප ලැබපු ලොකුම භාග්යක් හැටියට අප සලකන්නට ඕන. මනුෂ්‍යයන් හැටියට ඉපදෙලා ෂණ සම්පත්තිය ලැබලා පරිපූර්ණ මනුසාත්මභාවයක් ලැබපු කෙනෙකුට විතරයි මෙවැනි ධර්ම දේශනා අපට අහන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වය ලබන්න අප සසර හුඟක් පින් දහම් කළා තියෙනවා. අපේ මනුස්ස ලෝකයේ සුගතිය ඉපදුනා විතරක් නෙවෙයි, ධර්ම ශ්‍රවණයට සුදුසු ප්‍රදේශයක අපි ඉපදුනා විතරක් නෙවෙයි, අපේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව හොඳ බුද්ධියක් ඇතුව වාසනාවන්ත මව්දෙමව්පියන්ගේ දරුවන් වෙල ඉපදෙන්නට ලැබීම ඔබ අප හැම දෙනෙක්ම ලැබපු ලොකුම භාග්‍යයක්. පින්තුනි, මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට අපට ලැබෙන්නේ අපි සසර පින් දහම් කළා විතරක් නෙවෙයි, අපි මේ පින් දහම් කරන අතරේදී අපි ලොකු ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලයක සුගතියක ඉපදෙන්න ලැබෙන්න, ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්න, ඒ ධර්මයේ දේශනා කරන කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබෙන්න කියලා අපි අතීත භවයන්හි පින් දහම් කරන ගමන්, දාන ආදී කුසල දහම් සම්පූර්ණ කරන ගමන් අප ලොකු ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. අන්නේ ප්‍රාර්ථනාවෙහි ආනිසංසයක් විදියටයි ඔබ අප අද මේ සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම ප්‍රතිලාභය ලබන්නේ. ඉතින් ඒ ගැන අපි නිතරම හිතන්නට ඕන, ඒ ගැන අපේ හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්නට ඕන. පින්තුනි, අපි මේ ලෝකයේහි මෙවැනි කාලෙක ඉපදුනේ සාමාන්‍ය මිනිස්යන් වෙලා ලෝක සම්මත දේවල් කරලා ලෝකේ ජනප්‍රියත්වයට පත් වෙලා උගත් වෙලා ධනවත් වෙලා ඥාතීන් වර්ධනය කරගෙන ජීවිතයක් ගත කරලා නිමාවට පත් කරන විතරක් නෙවෙයි, අපි මෙවැනි කාලයක පින්නතුනි මිනිස්යන් වෙලා ධර්ම ශ්‍රවණය කරන පරිසරයක අපි ඉපදුනේ ප්‍රධාන වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නමයි අපි මෙවැනි කාලයක ලෝකේ ඉපදුනේ. එනිසා පින්නතුනි, අපි එදිනෙදා අපේ අධ්‍යාපනික කටයුතු, ඒ වගේම ගිහි පින්නතුන් හැටියට මේ ඇත්තන්ගේ රැකිරක්ෂා කටයුතු, දෝදරුවන්ගේ කටයුතු, ඒ වගේම අපේ කුමන කටයුතු සිදු කළත් ඒ සියලුම කටයුතු අතරින් අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙන්නට ඕන කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමත්, ඒ කල්‍යාණ මිත්‍රයන් වෙතින් බුදුහාමුදුරන්ගේ සැබෑ සදහම් පණිවිඩය ශ්‍රවණය කිරීමත්, ඒ ධර්ම නුවණින් මෙනෙහි කිරීමත්, ඒ ධර්මය සමත විදර්ශනා භාවනා ඔස්සේ අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමත් අපේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් බවට පත් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි පිනතුනි අපේ මේ ලෝකයෙන් මේ ජීවිතයෙන් නියම ප්‍රයෝජන ගන්නා වෙන්නේ. බුදුහාමුදුර දේශනා කරනවා අපි මේ සසරින ගමනේදී අපි හුඟක් දුක් විඳපු අය, හුඟක් දුෂ්කර ජීවිත ගත කරපු අය, ඒ නිසා අපි නොඉපදෙච්ච අපායක් නැහැ. දුගතිගාමි හැම තැනකම අපි ඉපදෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි බොහෝ සුගතිගාමි ආත්ම භාවල අපි ඉපදිලා තියෙනවා. අපි ලෝකෙ විඳින තියෙන ඉහළම සැප සම්පත්, මනුස්ස ලෝකයේ සක්විති සම්පත්, ඒ වගේම දිවි ලෝකයේ සක්දිවිඳු සම්පත්, බ්‍රහ්ම පදවි, මේ ආදී හැම දෙයක්ම අපි සසර ජීවිතයේදී ලබලා තියෙනවා. අපි හුඟා දුක් විඳපු අය, ඒ වගේම අපි හුඟා සැප විඳපු අය, ඒ වගේම සක්විත රජ වෙලා මේ මහා පෘථුවියටම අපි හිමිකරුවන් වෙලා අතීත භවයන් හිටිය අය අපි. එවැනි අතිශය දීර්ඝ කාලයක් අපි මේ සසරෙන ගමනකුයි අද අප මේ ගත කරන්නේ. එනිසා පින්වතුනි අද අපේ ලැබපු දැනුමට, අධ්‍යාපනයට, රැකිරක්ෂාවට, ධනයට, දේපලට විතරක් අප ආසා කරලා ඒ තුලින් විතරක් අපි තෘප්තිමත් වෙලා ඉන්නවා නම් පින්වතුනි ඒක මෙවැනි කාලෙක ඉපදෙච්ච බුද්ධිමත් නොනැති අයගේ කාර්යයක් වෙන්නේ නැහැ. ඒ සියලුම දේවල් ලබන අතරින් අපි ජීවිතයේ ධර්මයේ වෙත සමීප වීම අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත් කරගන්නට ඕන. මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගමන් අප ඇසුරු කරන අපේ ඥාති මිත්‍ර හිතවන්ත ආදීන්ට මේ ධර්මයේ ආදර්ශය, ආශිර්වාදයේ ආභාසය ලබා දෙන්නට අප උපරිම වශයෙන් ක්‍රියා කරන්න ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනි සැබෑ ලෙසම අප ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. එනිසා ඒ ආකාරයට හේතු වන ඉතාම වැදගත් අනුශාසනාවක් තමයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්නතුනි අද අප දේශනා කරන සූත්‍රය ඇතුළත් වන්නේ මුලින්ම සඳහන් කරපු ආකාරයට සංයුත්ත නිකායේ ඛණ්ඩක වර්ගයටයි මේ සූත්‍රය ඇතුළත් වන්නේ. ඛණ්ඩ කියලා කියන්නේ ඛණ්ඩ සමූහය කියන අර්ථය. මේ ඛණ්ඩක වර්ගයේ කියන සියලුම සූත්‍ර වලින් විස්තර වන්නේ ස්කන්ධ පංචකය. නැත්තම් කිසියම් පුද්ගලයෙකුගේ ජීවිත සැකැස්ම විස්තර කරන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය පිළිබඳව විග්‍රහයකුයි මේ හැම සූත්‍රයකම විස්තර වෙන්නේ. ඒ අතුරින් අප අද තෝරාගෙන තියෙන ගද්දුල බද සූත්‍රයෙන් විස්තර වන්නේ කණුවක බැඳපු සුනකයෙකුගේ බල්ලෙකුගේ ජීවිතයේ ස්වභාවය ඇසුරු කරමින්, ස්වභාවය උපමා කරමින් දේශනා කරපු සූත්‍රයක් තමයි ගද්දුල බද්ද කියලා කියන්නේ. ගද්දුල බද්ද සූත්‍රය කියලා කියන්නේ බුදුහාමුදුරුව සූත්‍රයේ ආරම්භයේදීම දේශනා කරනවා. අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මහණෙනි මේ සංසාරය බොහෝම අති දීර්ඝයි. ඒ දීර්ඝ සංසාරෙහි පුබ්බා කෝටි නපඤ්ඤායති මුල් කෙලවරක් පණවන්න බෑ. මුල් කෙලවරක් පණවන්න බෑ කියලා කියන්නේ මුල් කෙලවරක් බුදුහාමුදුරුව දන්නේ නැහැ කියන කතාව නෙවෙයි. බුදුවරයෙක්ගේ නුවණට මේක විශේෂ වෙන කාරණයක්. නමුත් සාමාන්‍ය කෙනෙකුගේ නුවණට විශේෂ පතේ වෙන දෙයක් නෙවෙයි මේක. ඉතාම අතීතයකට දිව යන කාරණයක් මේක. සාමාන්‍ය කෙනෙකුගේ නුවණට විශේෂ ගෝචර වෙන දෙයක් නෙවෙයි මේ සංසාරයේ ආරම්භය කියන එක. අපේ ජීවිතයේ ආරම්භය කියන එක. ඒ නිසා පොම්මා කෝටි නපඤ්ඤායති කියලා කියන්නේ මුල් කෙලවර පේන්නේ නැහැ කියන එකයි. නමුත් පින්නතුනේ මේතෙන්දී අපි තේරුම් ගන්නට ඕන බොහෝ විට අපි මේ පාඩේ විස්තර කරන්නේ මුලක් පේන්නේ නැහැ, අගක් පේන්නේ නැහැ කියලා. නමුත් මෙතෙන්දී ඊට වඩා අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. පුබ්බා කෝටි කියලා කියන්නේ මුල් කෙලවර පණවන්න බෑ කියන එකයි. ආරම්භයක් පණවන්න බෑ කියන එකයි. පණවන්න බෑ කියලා කිව්වේ බුදුහාමුදුරු දන්නේ නැහැ කියන එක නෙවෙයි. මේක දේශනා කළාට සාමාන්‍ය කෙනෙකුට, සාමාන්‍ය කෙනෙකුගේ නුවණට අවබෝධ නොවන කාරණයක් කියන එකයි. හැබැයි මුල් කෙලවරක් පණවන්න බෑ කිව්වට අග කෙලවරක්, අනාගතෙහි අග කෙලවරක් පණවන්න බෑ කියලා ධර්මයේ සඳහන් කරන්නේ නැහැ. අග කෙලවරක් පණවන්න පුළුවන් නිසා තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. අග කෙලවර කියන්නේ නිවන. මේ පටිච්ච සමුප්පාදයෙන් මිදලා සසර ගමනින් අප මිදුනොතින් අපට මුල කෙලවර පණවන්න බැරි වුණාට අගක් අපට අවසානයක් දකින්නට පුළුවන්. ඒක තමයි බුදුදහමේ තියෙන ආශ්චර්යය. ඒ සඳහායි ලෝකයේ බුදුහාමුදුරුවෝ පාරමිතා පුරන්නේ. ඒ සඳහායි බෝසත්යන් වහන්සේලා බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කරලා අතිශය දුෂ්කරව තමන් වහන්සේලාගේ ඥාණයෙන් මේ යථාර්ථය අවබෝධ කරගන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ සසර බොහොම දීර්ඝයි. ඒ දීර්ඝ වූ සසරෙහි මුල් කෙලවර පණවන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අවිජ්ජා ආදී නීවරණයන්ගෙන් බැඳුණු, ඒ වගේම තෘෂ්ණාවෙන් වෙලිලා තියෙන මේ සත්වයන්ගේ මුල් කෙලවර පණවන්න බෑ. ඒ වගේම සසර බොහෝ දීර්ඝයි කියන කාරණය මෙහිදී විස්තර වෙනවා. සත්‍යයන්ගේ ස්වභාවය තමයි අවිද්‍යාව නැත්තං නොදැනීම කියන නීවරණෙන් යුක්තයි. ඒ වගේ මේ නොදැනීම නිසා, අවිද්‍යාව නිසා රාගාදී සංයෝජන වලට අපි ඇලෙනවා, බැඳෙනවා. නීවරණ සහ සංයෝජන කියන කරුණු දෙකක් මෙතන සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් අපි පංච නීවරණ කියලා විස්තර වෙනවා. පංච නීවරණ තමයි ලෝකේ සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. මේක ඒකයි පින්නතුන් දන්නවා. හැබැයි මේ පංච නීවරණ වලට බුදුහාමුදුරන්ගේ ශාසනය තුල තවත් නීවරණයක් හඳුන්වා දෙනවා. ඒක අලුතෙන් නීවරණයක් දක්වනව නෙවෙයි, අලුතෙන් නීවරණයක් පනවනව නෙවෙයි, ලෝකේට නොපෙනී තියෙන නීවරණයක් හඳුන්වා දෙනවා. මේ තමයි අවිද්‍යාව කියන නීවරණය. ලෝකේ පංච නීවරණ තමයි බොහෝ විට ලෝකයේ මිනිස්සු හඳුනාගෙන තියෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල වුණත් පංච නීවරණ හැකියතාක් යටපත් කරලා ධ්‍යාන උපදවාගෙන ඇතැම් විට අභිඥා ලැබලා ලෝකයේ විවිධ විදි ආශ්චර්යවත් දේවල් ලෝකෙට පෙන්වනවා මිනිස්සු. සත්‍යම් පෙන්වනවා තාපස්වරු, තවුසන් මුනිවරු ධ්‍යාන ලැබල බ්‍රහ්ම ලෝකේ උපදිනවා. නමුත් මේ අවිද්‍යා කියන නීවරණය පණවන්නට, හඳුන්වා දෙන්නට සාමාන්‍ය කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒක පැහැදිලි කළ දෙන්නේ, සැඟවිලා තියෙන අවිද්‍යාව හඳුන්වලා දෙන්නේ ලෝකයේ පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක්. ඒ නිසා ඒ අවිද්‍යා නීවරණය තියෙන, ඒ අවිද්‍යාව නිසාම තෘෂ්ණාවෙන් එළ වෙලීසිය තියෙන මේ සත්‍යංගයේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ කියලයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. බුදුහාමුදුරුව මෙහිදී උපමා කීපයක් දක්වනවා. මේ අපට පේන මහා සාගරය පින්නතුනේ කලින් කල වීලෙලා යනවා. මේ පෘථුවිය අවසාන වෙනකොට, කල්ප අවසානයේදී මේ මහා පෘථුවියෙහි තියෙන සාගරය සම්පූර්ණම ජලයෙන් සිඳල යනවා, වීලෙල යනවා. ජලය ස්වල්පයක්වත් නැති මට්ටමට යනවා. නමුත් එහෙම මේ පෘථුවිහේ ජලය නැති වුණත්, මේ අවිද්‍යා නැමැති නීවරණය ඇති, තෘෂ්ණා නැමැති සංයෝජනයෙන් බැඳී සිටින සත්‍යංගයේ සසර ගමන නිමාටපත් වෙන්නේ නැහැ. කර්මානුරූපව නැවත නැවතත් මේ සත්‍යම් ප්‍රතිසන්දි ලබනවා. හේතුඵල ධමයට අනුව අනිත්‍යතාවය මත විවිධ විදිහේ ග්‍රහ වස්තුවල, ග්‍රහලෝකවල මේ සත්‍යං ඉපදෙනවා. මේ පෘථුවිහි ජලය, මහා සාගරයේ ජලය සම්පූර්ණම සිඳිලා ගියත් සත්‍යංගයේ සසර ගමන නිමාටපත් වන්නේ නැහැ. සසර සිටින තාක්කල්, අවිද්‍යාව තියෙන තාක්කල් සත්‍යං සසර ගමන යනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් අති දීර්ඝ කාලයක්. ඒ වගේම සිනේරු කියලා මහා කන්ද, මේ සිනේරු කියන මහා කන්ද දැවිලා වියලිලා ගියත්, නැති වෙලා ගියත්, නීවරණ අවිද්‍යාව නැමැති නීවරණ ඇති, තෘෂ්ණා නැමැති සංයෝජනෙන් ඇති සත්‍යංගයේ සසර ගමන අවසන් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මේ කල්පාවසානයේදී මේ මහා පෘථුවිය දැවිලා අළු වෙලා යනවා, සම්පූර්ණ විනාශභාවයට පත් වෙනවා. නමුත් මේ පෘථුවියේ සම්පූර්ණ විනාශුණත් පෘථුවිය ඇසුරු කරන පවතින වාසය කරන මනුෂ්‍ය ආදී සත්‍යයන්, විවිධ තලවල සිටින සත්‍යංගයේ සසර ගමන ඒත් නිමාටපත් වන්නේ නැහැ. ඔවුන් අවිද්‍යා නීවරණේ නිමාටපත් නොකළොත්, ඔව් නැවත නැවතත් මේ පෘථිවිය විනාශ වෙනකොට නැවත් වෙනත් ග්‍රහ වස්තුවල ඉපදෙනවා. නැවත මේ පෘථිවිය හට ගන්න කාලවල ආයි නැවත මේ පෘථිවිය ඉපදෙනවා. සසර ගමන නිමා දිගටම යනවා. මෙන්න මේකයි සසර ස්වභාවය කියලා බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. පින්නතුනි, මෙහෙම දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා උපමාවක්. මොකද උපමාව? ගද්දුල බද්දෝ. ගද්දුල බන්ද කියන්නේ බල්ලයක් කිසියම් සොනකෙක් දම් වැලකින් නැත්තම් බැඳුමකින් බැඳලා තියෙනවනම්, අන්න ඒ බැඳලා ඉන්න සත්වයා යම් කිසි හුලක නැත්තම් ඉන්නක නැත්තම් කණුවක බැඳලා තියෙනවනම්, අන්න ඒ කණුවේහි ඉන්නේහි බැඳලා තියෙන අර දම් වැලෙන් හරි නැත්තම් කිසියම් වැලකින් හරි බැඳලා සිටින සුනකයා, ඒ අසරණ බල්ලා ඒ ටැඹ වටේම, ඒ උල වටේම කරකැවෙනවා නම් ඒක තමයි ඔහුගේ ස්වභාවය. දැන් මේ පින්න තුන දැකලා ඇති ඇතැමිට බල්ලා නැතැමිට කණුවල අපි බැඳලා තියෙනවා, ධම් වැලකින් එහෙම බැඳලා තියෙනවා. ඒ බැඳලා තියෙන අවස්ථාවේ ස්වභාවය තමයි ඒ සතා වටේ ඇවිදිනව නම් ඇවිදින්නේ ඒ කණුව වටාමයි. ඒ වගේම දුවනව නම් දුවන්නේ ඒ කණුව වටාමයි. ඒ වගේම පෙරලෙනව නම් පෙරලෙන්නේ ඒ කණුව වටාම තමයි මේ සතා යන්නේ. අන්න ඒ වගේම බුදුහාඳුර දේශනා කරනවා, ආර්යයන් වහන්සේලාගේ චතුරාර්ය සත්‍ය නැමැති ධර්මයේ ශ්‍රවණය නොකරපු ඒ සත්පුරුෂ ධහමේ නොහික්මුණු ඒ සත්පුරුෂ ධහම නොඇසු ඒ සත්පුරුෂ ධහමේ අදක්ෂ වෙච්ච පෘථග්ජන සත්වයා සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වභාවය මේ විස්තර කරන්නේ ඇත්තෙන්ම අවිද්‍යාව ප්‍රහීන නොකරපු අප හැමදෙනාගේම ජීවිත යථාර්ථය මේකයි. අපේ ස්වභාවය මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය තමන්ගේ ආත්ම කියලා සඳහන් සලකනවා. රූපවන්තං වා අත්තානම් ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතනවා. ඒ වගේම අත්තනිවා රූපං සමනුපස්සති. ආත්මය තුල රූපේ තියේ කියලා හිතනවා. ඒ වගේම රූපස්මින් වා අත්තානම් රූපේ තුල ආත්මේ තියේ කියලා හිතනවා. මෙහිදී බුදුහාඳුර විස්තර කරන්නේ මේ සත්‍යයේ සැකස්ම පිළිබඳවයි. සකස් වෙච්ච ආකාරය බුදුහාඳුර විස්තර කරනවා. පින්නතුනි, අපේ ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න වටිනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපිට කියලා ශරීරයක් තියෙනවා, අපිට කියලා හිතක් තියෙනවා, දූ දරු ඥාති මිත්‍රාදීන් ඉන්නවා, මව් දෙමව්පියන් ඉන්නවා, දේපළ තියෙනවා, අපි පාවිච්චි කරන යාන වාහන ආදිය තියෙනවා, ඒ වගේම අපේ යම්කිසි දැනුමක් තියෙනවා, අපි හඳුනාගත්තු දේවල් තියෙනවා, අපට වේදනා ආදිය ලැබෙනවා. මෙහෙම තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ජීවිතය කියලා හඳුනාගෙන තියෙන්නේ. පින්නතුනි, මෙලෙස ජීවිතය හඳුනාගෙන තියෙන අප තේරුම් ගත යුතුයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ අපි දකින අහන දේවල්, අපි බලන්න කලිනුත් ඒ ලෝකයේ තිබුණා, අපි බැලුවට ඇහුවට දැක්කට පස්සේ තේ දේ ලෝකෙ ඉතුරු වෙනවා කියලයි සාමාන්‍ය අපි හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි, ඇත්තටම අපේ ජීවිතයේ ස්වභාවය කොමක්ද කියලා අපි සැබෑ ලෙසම බුදුහාමුදුරන්ගේ ඥාණයෙන් දේශනා කරපු සද්ධර්මය ඔස්සේ අපි තේරුම් ගන්නට ඕන. සැබෑ ජීවිත යථාර්ථය අපි තේරුම් ගන්නට කැමති නම් පින්නතුනි, අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම අපි ඇසෙන් රූපයක් දකිනවා නම් අන්න ඒ රූපය ඇසුරු කරලා පවතින දැනුමක් තියෙනවා නම් අන්න ඒක අපේ ජීවිතය කියලා කියන්නේ. අපි කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දෝස්සේ යම්කිසි දැනුමක් ලබනවා නම් ඒක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ඉන්ද්‍රිය වලට එන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය හයට එන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා මෙන්න මේ අරමුණු නිසා අපි ලෝකය ගැන කිසියම් අවබෝධයක්, දැනුමක්, වින්දනයක්, ආස්වාදයක් ලබනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. යම්කිසි කෙනෙක් මෙන්න මේ ඉන්ද්‍රියන් හයෙන් ලබන රූපාදී ඉන්ද්‍රිය හය ඔස්සේ ලබන ස්කන්නාසාදී ඉන්ද්‍රිය හය ඔස්සේ ලබන රූප ශබ්දාදී අරමුණු හය හැරුණකොට ඊට අමතර දෙයක් ජීවිතයේ තියෙනවා කියලා කිසියම් කෙනෙක් හිතනවා නම්, කල්පනා කරනවා නම්, කියනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒක එහෙම දෙයක් නෙවෙයි, ඒක වචන මාත්‍රයක් විතරයි කියලා. අපි ලබන මේ ඉන්ද්‍රිය හය ඔස්සේ ලබන රූපාදී අරමුණු හය හැරෙන්නට ඇත්තටම අපේ ජීවිතය කියලා වෙනත් දෙයක් නැහැ. මෙන්න මේ යථාර්ථය තුළ පින්නතුනි, අපි ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා තවදුරටත් කල්පනා කරන්න ඕන. අපි ඇසෙන් රූපයක් දකිනකොට ඇසෙන් රූපයක් දකින වෙලාවේදී මේක ක්ෂණිකව හටගෙන ක්ෂණික වේ මොහොතෙම නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේ ස්වභාවයේදී ඇසෙන් රූප ගන්න අවස්ථාවේදී ඇස කියන ඉන්ද්‍රිය විතරයි ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ. මේක තියෙන වේගවත් බව නිසා ඇසින් ගන්න අරමුණු ක්ෂණිකව මනින්ද්‍රියට ගිහිල්ලා මනින්ද්‍රිය ඔස්සේ ධර්මාලම්බනයක් විදිහට නැවත අපි මෙනෙහි කරන ස්වභාවය තියෙනවා. නමුත් පිනතුනි, එක අවස්ථාවක එක ඉන්ද්‍රියකින් විතරයි අපි අරමුණු ගන්නෙ. නමුත් අපි වැඩිපුර ජීවත් වන්නේ මනින්ද්‍රිය තුලින් ධර්මාලම්බන අරමුණු කිරීම හැටියට තමයි අපි වැඩිපුර ජීවිතය කාලය ගත කරන්නේ. මොකද ඒකට හේතුව ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රිය ඔස්සේ ලබන අවබෝධය වර්තමාන අත්දැකීමක් විතරයි. ඒ පිළිබඳව අපි නැවත සිහි කරනකොට අතීත අරමුණක් විදියට අපි ඒ අවස්ථාවේදී අපේ ක්‍රියාත්මක වන්නේ මනස නැමැති ඉන්ද්‍රියත් ධර්මාලම්බන කියන අරමුණුත් එකට එකතු වෙලා ඇති වෙන මනෝවිඥානයක් විදියට තමයි ඊළඟ අවබෝධය අපට ලැබෙන්නේ. පින්නතුනි, යම් කිසි ඉන්ද්‍රියක් ඔස්සේ අපි යමක් ගැන දැනුම ලබනවා නම්, යම් හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, වින්දනයක්, සිතුවිලි පහළ වීමක් අපට ඇති වෙනවා නම්, ඒ අවස්ථාවේ ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධයක් මොහතකින් හටගන්නවා. ඇසින් රූපයක් දකිනකොට අපි ඇසින් රූපයක් දැක්කා කියලා කියන්නේ මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය වැයවීමේ ප්‍රතිඵලයක් විදියටයි අපි රූපයක් දැක්කා කියලා කියන්නේ. ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ. ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ. රසයක් වින්දා කියලා කියන්නේ. ශරීරයට පහසක් ලැබුවා කියලා කියන්නේ. මනසට අපි කිසියම් සිතුවිල්ලක් ආවා කියලා කියන්නේ. ඒ නිසා පින්තුනි, අපේ ජීවිතය ඇත්තටම ජීවිතේ ක්‍රියාත්මක වෙන යථාර්ථය ගත්තොතින් අපි යම් කිසි දෙයක් ඇති කරගත්තා නම් ඇති කරගත්තා කියලා කියන්නේ මෙන්න මේ පංච උපානස්කන්ධයක් හටගත්තා කියන එකයි. අපි සාමාන්‍ය ලෞකික සූයක් වින්දා කියලා කියන්නේ මෙන්න මේ පංච උපානස්කන්ධය හට ගැනීමක් කියන එක. ඒ වගේම අපි යම් කිසි දුකක් වින්දා නම් දුකක් වින්දා කියලා කියන්නේ මේ පංච උපානස්කන්ධය හට ගැනීම. ඒ වගේම අපි යම් කිසි දෙයකින් මිදුණා කියලා කියන්නේ සැබෑ ලෙසම සසර දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ මෙන්න මේ පංච උපානස්කන්ධය නැමැති දුක් සමුදායෙන් නිදහස් වුණා කියන එක. ඒ නිසා පින්තුනි, බුදුහාමුදුරන්ගේ ධර්ම තුල, උන්වහන්සේගේ ධර්ම මාර්ගය තුල විවිධ කාරණා අපට ධර්ම දේශන හැටියට දේශනා කළ තියෙනවා. උන්වහන්සේ මුලින්ම දේශනා කළේ අපට සබ්බ පාපස්සකරණං කියපු විදියට හැකිතා පාපෙන් මිදෙන්න. ලෝභ දේශ මොහ ඇති වෙන, ලෝභ දේශ මොහ තුලින් අපේ සිත අපිරිසුදු වෙන, ඒ මුල් වෙලා සිදු කෙරෙන පාපී ක්‍රියාවන් වලින් හැකිතාක් දුරු වෙන කියලයි බුදුහාමුදුර අපට අනුශාසනා කළේ. ඇයි එහෙම දේශනා කළේ? අපේ මානසික සුවය සඳහා. පින්නතුනේ, අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ මානසික සුවයක් අපේක්ෂාවෙන්. ඒ නිසා මානසික සුවයක් අපේක්ෂාවෙන් අපි යම් කිසි දෙයක් කරනවා නම් අපි නිතරම සැලකිලියට පත්විය යුතු දේ තමයි, සැලකිලිමත් විය යුතු දේ තමයි, අපේ මානසික සුවයට බාධා වෙන දෙයක් තියෙනවා නම් අපි ඒ දේ හඳුනාගෙන හැකිතාක් දුරට ඒ නිදහස් වෙනට උත්සාහ කරන්න ඕන. ඒක තමයි සැබෑ ලෙසම අපට සලකනවායි කියලා කියන්නේ. සැබෑ ලෙසම තමන්ට තමන් හිතවත් කියලා කියන්නේ, හිත මිතුරු කියලා කියන්නේ, හිතට මිතුරු වෙනවා කියලා කියන්නේ, හිතට එන අකුසල දහම් හැකිතාක් දුරට හිතින් දුර වෙන විදිහේ වැඩපිළිවෙලක නිතර අපි සිහියෙන් නොනින් ඉන්නට ඕන. එහෙම අපි කළ යුත්තේම අපි දුකට අකමැති නිසා, අපි මානසික අසහනයට අකමැති නිසා, අපි සැපයට කැමති නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් දේශනා කරනවා, යම් කෙසේ කෙනෙක් දුකට අකමැති නම් ඒ කෙනා විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි ඒ කෙනා අකුසලෙන් මිදෙන්නට ඕන, පාපෙන් මිදෙන්නට ඕන. හිත අපිරිසුදුවලා කයින්, සිතින්, වචනෙන් කරන කියන දේ තුළින් අපි හැකිතාක් දුරට දුර වෙන්නට ඕන. මේක තමයි ධර්ම මාර්ගයේ පළවෙනි පියවර. ඊළඟට පින්නතුනි, දෙවෙනි පියවර විදියට කුසල සුප සම්බදා කියලා සඳහන් කරනවා. අපේ කර්මය හා කර්මඵලය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන අපි කරන හොඳ දේ තුළින් හොඳ ආනිසංස අපට ලැබෙනවා කියන විශ්වාසය තුළින් හැකිතාක් දුරට දාන, සීල, භාවනා විදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපේ ජීවිතය තුළ අපි රැස් කරගන්නට ඕන. ඒ පින්දම් සිදු කරගත්තු ප්‍රමාණයට පින්නතුනි, අපට අප විසින් කරන ලද පින්කම් ගැන අපට නිතරම හිතෙනවා. ඒ ගැන තමයි ලොකු සතුටක්, ඒ ගැන තමයි ලොකු මානසික සුවයක්. පින්නතුනි, නිතර කුසලයට බරව යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ තැනැත්තාගේ හිත අපිරිසුදු වෙන සිතුවිලියට තැනැත්තාට එන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර පින් රැස් කර ගැනීම, වැඩිපුර සැප රැස් කර ගැනීමක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. පුඤ්ඤස්ස සුඛස්සේතං අදිවචනං කියලා දැක්වෙනවා. ඒ වගේම සුඛෝ පුඤ්ඤස්ස යුච්ඡයෝ කියලා දැක්වෙනවා. පිනට කියන තවත් නමක්, නැත්නම් සැපයට කියන තවත් නමක් විදියට පින දක්වලා තියෙනවා. ඒ නිසා තමන්ගේ දෛනික ජීවිතයේ තමන් හැකිතාක් අකුසලෙන් මිදිලා හැකිතාක් තමන් පිනට බරව කුසලයට බරව තමන්ගේ ජීවිතය ගත කරා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ සතුට එන්නෙම වැඩි වෙනවා කියන එක. තමන්ට ජීවිතයේ හේදිනදා කරුණ මතක් වෙනකොට තමන් දැනට කරන යහපත් දේ වගේම තමන් අතීතයේ කරපු යහපත් දේ ලෝකයට, සමාජයට, පරිසරයට අනිත්‍යගේ යහපත වෙනුවෙන් තමන් කළා වූ යහපත් දේ තමන්ගේ මතකයට නිතරම නැගෙනට ඕන. එලෙස තමන්ගේ මතකයට නැගෙන විදිහෙහි ක්‍රියාවන් තමන්ගේ ජීවිතය තුළ සිදු වෙලා තියෙනට ඕන. ඒක පින්නතුනි තමන්ගේ හිත ලස්සන කර ගැනීම. බුදුහාඳුරු දේශනා කරනවා හරියට කුසල් පින්දහම රැස් කර ගැනීම හිතට පිරිකරක් කියලා, සිතට පරිස්කාරයක් කියලා, සිත අලංකාර කරන දේවල් කියලා. අප බොහෝ විට අපේ ජීවත් වන නිවහන, ඒ වගේම අපි ඉන්න ඉඩම, අපේ ශරීරය, අපේ ඇඳුම් පැනඳුම් ආදී අලංකාර කරන්න අපි හුඟක් මහන්සි වෙනවා. ඒ දෙත් අපි කළ යුතුයි. නමුත් පින්නතුනි අසුරෙන් වඩාත්ම වටින්නේ අපේ හිත ලස්සන කරගන්න අපි කරන දේවල්. මොකද අපි අපට ගේ දොරිඩ කඩන් තියමුනත් අපට නිතරම ගේ දොරත් එක්ක ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපට දරුවෝ හිටියත් අපට නිතර දරුවෝ ටිකත් එක්ක ළඟින් ඉන්න පුළුවන් කමක් නැහැ. අපට යාන වාහන තිබ්බට අපට නිතර මේකේ නැගිලා ඒ තුලින් විතරක් අපට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි. අපට ශරීරයක් තිබුණාට ඒ ශරීරය ගැනවත් අපට නිතරම තමන් ශරීරය පරිහරණය කරනවා කියන හැඟීම නිතරම තමන්ගේ හිතේ නැහැ. තමන් ඒ ගැන හිතුවොත් විතරයි ඒ සිතුවිල්ල තමන්ට එන්නේ. මෙන්න මේ දේ අතුරෙන් පිනතුනේ තමන්ගේ මනස කියලා කියන්නේ. මනස නිතරම තමන් එක්ක එකට ඉන්න කෙනා. තමන් ජීවත් වෙන මනසත් එක්ක. ඒකෙන් කියන්නේ මනස ස්ථිරවම තියෙන දෙයක් කියලා. මනසත් හේතු ප්‍රදහම අනුව නිතර ඇති වෙනිමින් නැති වෙමින් පවතින ශක්ති විශේෂයක්. මෙන්න මේ තුල උනත් පිනතුනේ අපට වැඩිපුරම හිතෙහි කුසල් කරගන්න කත්තා කියලා කියන්නේ. කුසල් සිතුවේ සහිතව ඉන්නවා කියලා කියන්නේ අපි බාහිර වශයෙන් රැස් කරගන්න සීලොම දෙයට වඩා වටිනාම දේ, වටිනාම දායාදය, වටිනාම අලංකාරය, වටිනාම ඉතිරි කිරීම, වටිනාම වස්තුව හැටියට අපට සලකන්නට පුළුවන්. අන්නේ ගමන් මගේදී කුසලස උපසම්බදා කියපු විදිහට කුසල් සිදු කර ගැනීම, පින් සිදු කර ගැනීම අපට බෙහෙවින් අපේ මානසික සුවයට හේතු වන කාරණයක්. ඒ අතර පින්නතුනි බුදුහාමුදුරුව අපට දේශනා කරනවා තවත් විශේෂ කාරණයක්. ඒක තමයි සචිත්ත පරියෝදපණං කියන එක. තමන්ගේ සිත පිරිසුදු කිරීම කියන එක. සාමාන්‍ය පින්දහම් කිරීමේදී අපේ හිත කිසියම් විදියක පිරිසුදු වීමක් වෙනවා. නමුත් මේ සචිත්ත පරියෝදපණං කියන පියවරේදී බුදුහාමුදුරුව විස්තර කරන්න බලාපොරොත්තු වුණේ සාමාන්‍ය මෝහය කියන චෛතසිකයත් ඉක්මවල ගිහපු අවිද්‍යාව නැමැති නීවරණේ දුරු වෙන විදිහෙහි සිත පිරිසුදු කිරීමක යෙදීම. ඇතැම් විට අපි දාන ආදී පින්දහම් කරත් ඒ අවස්ථාවේදී අපට මෝහය නැති වුණත්, ලෝභය නැති වුණත්, ද්වේෂය නැති වුණත් අපේ හිතේ අවිද්‍යාව කියන නීවරණය තියෙනවා. අවිද්‍යාව කියන එක මෝහයටත් වඩා ප්‍රබල සංයෝජනයක් විදිහට දැක්වෙනවා. ඇතැම් අවස්ථාවල අවිද්‍යාවත් මෝහයත් සමානව දක්වලා තියෙනවා. නමුත් පින්නතුනි අතරේ අවිද්‍යාවයි මෝහය අතර වෙනස්කම් තියෙන අවස්ථා ගැන ධර්ම පාඩ තුල අපට දැක ගන්න පුළුවන්. එහිදී අවිද්‍යාව නැමැති නීවරණේ දුරුවීමයි දුරුකරලීමයි බුදුහාමුදුරන්ගේ දහමින් උන්වහන්සේ ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ. අන්න එවැනි තත්වයක් තුල පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ පංච උපාදානස්කන්ධ විග්‍රහය ඉතාම වැදගත් අනුශාසනාවක් විදිහට අපට දැක ගන්න පුළුවන්. ලෝකේ කලින් කල පහළ වෙන ශාස්ත්‍රවරු, කල්යාණ මිත්‍රයන්, මුනිවරු, සත්පුරුෂයන් ලෝකේ අකුසලෙන් මිදීලා කුසල් දහම් කරන සුගතිගාමි වෙන්න කියලා මාවත දේශනා කරනවා. දුක පිළිබඳව යම් යම් විදිහට කරුණු දේශනා කරනවා. නමුත් ඒ කිසිම දෙයක් පිනතුනේ ස්ථාවර සදාතනික දුකෙන් නිදහස් වීමේ මාර්ගය වෙන්නේ නැහැ. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන අනුශාසනාවයි දුකෙන් සදහටම නිදහස් වීම සඳහා මාර්ගෝපදේශය බවට පත්වන්නේ. අන්න ඒ මග දේශනා කිරීමේදී පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම කාරණා අතුරින් අකුසලෙන් මිදෙන්න දාන ආදී පින්දහම් කරන්න කියන සුගතිගාමී මාර්ගය දේශනා කරලා උන්වහන්සේ ස්වර්ග මාර්ගය දේශනා කරන අතරේදී උන්වහන්සේගේ විශේෂ දේශනාව තමයි මොක්ෂ මාර්ගය, විමුක්ති මාර්ගය, නිර්වාණ ගාමී මාර්ගය දේශනා කිරීම. අන්න ඒ සඳහා අපේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේදී බුදුහාමුදුරුවෝ විසින් දේශනා කරපු මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දේශනා අතිශයින්ම වැදගත් වෙනවා. පින්නතුනි මෙයත් අහලා තියෙනවා බුදුහාමුදුරන්ගේ ප්‍රධානම දේශනය වෙන ධම්මචක්ක සූත්‍රයේදී. ධම්මසක්කවතුම් සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්බිචං නලබති තම්පි දුක්ඛං කියලා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු විග්‍රහ කරන දුක් පිළිබඳව කරුණු විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ ඒ සියලෝම දුක් පීඩාවල තියෙන පදනම, ඒ සියලුම දුක් පීඩා වලට තියෙන මූලික හේතුව මොකක්ද කියලා ඒ සියල්ලක්ම එකම ධමයක් තුල උන්වහන්සේ විස්තර කරනවා. ඒ විස්තර කිරීම තමයි පින්තුනි සංකීර්තේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන විග්‍රහය. මෙන්න මේ විග්‍රහය පින්තුනි බුදුහාමුදුරන්ගේ දේශනාවලින් අපි ගන්න වැදගත්ම හරය හැටියට අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආශ්‍රයංගේ ශේ කිරීම. මම දේශනා කරන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. කුමක් දන්න, කුමක් දකින කෙනාට දුන්වහන්සේ ආශ්‍රයංගෙන් ශේවීම දේශනා කළේ? පින්නතුනි ආශ්‍රයංගෙන් ශේවීම සිදු කරන්නට ලැබෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, නිරුද්ධ වීම දකින කෙනාටයි කියලා උන්වහන්සේ දේශනා කළා. අපි දුක ගැන යමක් දැනගත්තා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය දැනගත්තා කියන එක. ඒ වගේම දුකෙන් නිදහස් වීම දැනගත්තා කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම දැකගත්තා කියන එකයි. පින්තුනි මේ පහ ගැන අපි හැකිතාක් දුරට ධර්ම දේශන අහන්නට ඕන. ඒකට හේතුව තමයි මෙතන තමයි දුකෙන් නිදහස් වීමෙහි මූලික කරුණ විග්‍රහ වෙලා තියෙන්නේ. නත්ති කන්දා සමා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය හැර තවත් දුකක් නැහැ කියලා. මේක තමයි දුක කියලා කියන්නේ. ඒ මොහොතේ ඇතිවන ක්ෂණික වැටිවන පංච උපාදානස්කන්ධය හටගෙන නිරුද්ධ වීම දකින්න නැති නිසා, ඒ පිළිබඳව අනවබෝධය නිසා අපි මේ නිරුද්ධ වෙච්ච අතීතයේ නැවත වර්තමාණයෙන් උපදවාගෙන වර්තමානයේ නැවත පංචවනස්කන්ධයක් හට ඇති කරගෙන ඒ තුලින් තමයි අපි බොහෝ විට දුකටපත් වෙන්නේ. ඒ නිසා රූපය කියලා කියන්නේ පින්නතුනි අපි කිසියම් අත්දැකීමක් ලබනවා කියලා කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ක්ෂණිකව හටගත්තා කියන එක. සාමාන්‍ය කාම ලෝකයේදී, සාමාන්‍ය රූප ලෝකයේදී, සාමාන්‍ය කාම ලෝකයේ තුල පින්නතුනි මේ පංච වනස්කන්ධය මේ පහ එකටමයි තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත රූප. ඒ සතර මහා භූත රූප ඇසුරු කරගෙන මනස සමග සම්බන්ධව තියෙන උපාදාය රූප පිළිබඳව තියෙන විග්‍රහයටයි රූප කියලා කියන්නේ. අන්නේ රූපය ඇසුරු කරගෙන කිසියම් සැප දුක් ආදී වේදනා ලැබෙනවා නම් ඒකට කියනවා වේදනා කියලා, වේදනාස්කන්ධය කියලා. ඊළඟට සංඥා කියලා කියන්නේ ඒ රූප ආදී පිළිබඳව ඇතිවන හඳුනා ගැනීම. සංඛාර කියලා කියන්නේ ඒ පිළිබඳව ඇතිවන සිතුවිලි පහළ කර ගැනීම, නැත්නම් චේතනා පහළ වීම, කර්ම රැස් කර ගැනීම. විඥාන කියලා කියන්නේ හිත. අපි යම් කිසි දෙයක් පිළිබඳව අපි ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ, කුමන හෝ ඉන්ද්‍රියකින් අපි අරමුණක් ගත්තා කියලා කියන්නේ පින්තුනි මෙන්න මේ පහ පිළිබඳව, මෙන්න මේ පහ ක්ෂණිකව මොහතකින් හටගත්තා කියන එක. මෙන්න මේ හටගන්න දේ ස්වභාවය තමයි ඒක වර්තමානයේ හටගෙන වර්තමානයේ මිතුරු නැතුව නිරුද්ධ වෙනවා. දැන් අපි ශබ්දයක් ඇහුවා කියමු. ඒ ශබ්දය ඒ මොහොතේ හටගන්නේ. ඒ ශබ්දය කලින් තිබිලා මෙතෙන්ට ආව නෙවෙයි. මේ මොහොතේ හේතුඵල ධම එකතුවක් විදියට හේතුඵල ධමේ ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ ශබ්දය හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. නමුත් අපේ තියෙන නොදෙනීම නිසා ඒ නිරුද්ධ වෙච්ච නැති වෙලා ගිහිපෝ ඒ ශබ්දය තවදුරටත් තියෙනවා කියලා අපි ඒක හිතින් අල්ලගෙන ඉන්නවා. මෙන්න මේක තමයි දුකට හේතුව. නමුත් මෙහි යථාර්ථය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අබුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. ඇස්කන්න ආසාද ඉන්ද්‍රිය වලින් ලබන මේ අත්දැකීම අතීතේ හටගෙන තිමිල මෙතෙන්ට ආව නෙවෙයි, වර්තමානයට ආව නෙවෙයි, වර්තමානයේ ඉඳලා ඒක අනාගතයට යනවත් නෙවෙයි. වර්තමාන මොහොතේ හටගෙන වර්තමාන මොහොතේම නිරුද්ධ වෙන ස්වභාවයක් තමයි මේ පංච උපාදානස්කන්ධයේ නැත්තම් අපි ලබන අත්දැකීම් වල ස්වභාවය. ඒ නිසා දුක කියලා කියන්නේ නම් මොකද්ද? මෙන්න මේ යථාර්ථය නොදැනීමයි දුක කියලා කියන්නේ. මෙන්න මේ යථාර්ථය නොදැක්කොත් කෙනෙක් ඇහෙන් දැකපු රූප තියෙනවා කියලා ඒ රූප හොයාගෙන නැවත ලෝකයට යනවා. කනෙන් අහපු ශබ්ද තියෙනවා කියලා තමන්ගේ ලෝකයේ තුල ජීවත් වෙනවා. නාසයෙන් ගත්තු ගඳ සෝඳ, දිවෙන් ලැබපු රසය, ශරීරයෙන් ලැබපු පහස, මනසට ආපු අරමුණු, මෙන්න මේවා යල් යලිත් උපදවාගෙන අතීත අරමුණු මෙනෙහි කරමින් වර්තමානයේ විදියට හිතමින් අපි දුක සැප ලබනවා. මේක තමයි අපේ සසර ගමන් කිරීම කියලා කියන්නේ. මෙන්න මේ තුල අපි කිසියම් විදියක අපාගත මාවතක සිතුවිලි සමුදායක් අපේ හිතේ තියෙනවා නම් අපි කියනවා ඒක න අපාගත වෙනවා කියලා. ඒ සිතුවිලි සමුදාය කාම ලෝකයේ සුගතිය මට්ටමට ඉන්නවා නම් මනුස්ස ලෝකයේ සිතුවිලි මාත්‍රයක අපි ඉන්නවා නම් අපි කියනවා යා මනුස්සයෙක් කියලා. ඒ වගේම යම් කිසි අවස්ථාවක යා දෙවියන් ඇසුරු කළා, දෙවියන්ගේ මානසිකත්වයේ ස්වභාවය කියනවා නම් අපි යාට දෙවියෙක් කියලා කියනවා. ඒ වගේම යා රූප ලෝකයේ ඇසුරු කරගෙන තියෙන මානසිකත්වය කියනවා නම් අපි යාට රූපාවචර දෙවියෙක් කියලා කියනවා. ඒ තැනත් යම් සිද්ධියක මනස දුරු කරලා එයා රූපස්කන්ධෙන් විතරක් ඉන්නවා නම් එයාට අපි කියනවා ඒකෝකාර භාවයක් විදියට එයා අරූපාවචර කෙනෙක් කියලා අපි කියනවා. මේ කුමන තලයක හිටියත් මේ ස්වභාවය තමයි පින්නතුනේ අපේ සසර ස්වභාවය. මෙහිදී ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරෝ මේ කාම ලෝකය ඇසුරු කරගෙන තියෙන පංච උපාදානස්කන්ධය අපට නිතරම විස්තර කරන්නේ. මෙන්න මෙතෙන්දී මෙන්න මේ පහේ ස්වභාවය බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි නිතරම රූපය රූපං අත්තතෝ සමනිපස්සති, රූපය තමන්ගේ කියලා අපි හිතනවා. ඒ වගේම රූපවන්තං අත්තානං, රූපවන්තං වාත්තානං, ආත්මේ රූප සහිත දෙයක් කියලා හිතනවා. ඒ වගේම අත්තනිවා රූපං, ආත්මයේ තුල රූපය තියෙයි කියලා හිතනවා. රූපස්මින් වාත්තානං, එහෙම නැත්නම් අපි හිතනවා රූපයේ තුල මම ඉන්නවා, මම තුල රූපේ ඉන්නවා කියලා. පින්නතුනි මෙතන අත්ත කියලා කියන්නේ ආත්මය, සිත නැත්තම් නොවෙනස් වෙන ස්වභාවයක් කියන එක. යම් කිසි කෙනෙක් රූපයක් දැක්ක ගමන් නැත්තම් තමන්ගේ ජීවිතය ගැන හිතනකොටම රූපය පිළිබඳව හිතනකොටම ඒ රූපයට අපේ සිත බැස ගන්නවා. මෙහි නාම රූප දෙකෙහි වෙනස අපි හඳුනා නොගැනීම නිසා නාම රූප දෙකේ එකතු වෙන්නේද මේ ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දකින්නේ නැති නිසා මේ දෙකම එකක් හැටියට ගන්නවා. මේ දෙකම එකම දෙයක් විදිහට අපි අරගෙන නিত্য සැප සුභ ආත්ම විදිහට අපි හිතනවා. මෙන්න මේ තුලින් තමයි අපට මානසික දුක් පීඩ ඇතිවන්නේ, අපි සසර ගමනට යන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට ඊටාම කරුණාවෙන් දේශනා කරනවා පෘථග්ජන කෙනෙක් සේක පුද්ගලෙක් බවට පත් වෙනටත්, සේක පුද්ගලෙක් අසේක පුද්ගලෙක් බවට පත් වෙනටත්, නැත්තම් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනටත්, රහතන් වහන්සේ පිරිනිවන තෙක් සුවසේ වාසය කිරීමටත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ එකම අනුශාසනාවයි කියලා. ඒ තමයි පින්තුනේ මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාදය, ආදීනවේ නිස්සරණය නුවණින් දකින්න කියලා. පින්තුනේ අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ අපි දුකෙන් කොච්චර දුරට නිදහස් වුණාද කියන එක. අපි කොච්චර දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකේ හට ගැනීම සමුදය අපි කොච්චර දුරට තීරුම් ගත්තාද කියන එක. ඒ හටගත්තු දේ නිරුද්ධ වෙන ආකාරය නැත්තම් අත්ංගමයේ වැය වීම කොච්චර අපි තීරුම් ගත්තද කියන එක. ඒ රූපාදී ස්කන්ධ පංචකයේ තුලින් කිසියම් ආස්වාදයක් අපි ලබනවා නම් ඒකෙන් අපි ප්‍රිය වෙන විදිය දෙයක් ලැබුණොත් අපි ඒකට ආස්වාදයක් ලබනවා. අපි අකමැති දෙයක් ලැබුණොත් අපි ඒකෙන් දුකටපත් වෙනවා, ආදීනවටපත් වෙනවා. මෙන්න මේක තේරුම් අරගෙන කිසියම් කෙනෙක් මේකෙන් නිදහස් වීම නොඇලීමටපත් වෙනවා නම් එයා නිස්සරණයටපත් වෙනවා. මෙන්න මේ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ සමුදය අත්ංගම ආස්වාද ආදීනම නිස්සරණ හැටියට අපි කොයිතරම් දුරට දකින්නට දක්ෂ වෙනවද, කොයිතරම් දුරට මේ යථාර්ථය තේරුම් ගන්න අපි සමත් වෙනවද කියන කාරණය මතයි පිනතුනේ අපි කොයිතරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය වන්නේ. ඒ තුලින්ම තමයි අපේ දක්ෂතාවය තීරණය වන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නිතරම අපට දේශනා කරනවා මෙන්න මේ කරුණු ගැන යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් වාසය කරන්න කියලා. පින්තුනි බුදුදහමේ හැටියට නුවණින් මෙනෙහි කිරීම නිතරම අගය කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ සත්‍යයන්ට යෝනිසෝ මනසිකාරය තරම් වටිනා දෙයක් තමන් වහන්සේ තවත් දකින්නේ නැහැ කියලා. ඒ තරම වටිනා දෙයක් නුවණින් මෙනෙහි කිරීම කියලා කියන්නේ. කොමඟද පින්නතන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අකුසල් ඇති නොවන විදියටත් කුසලයේ දිනු වෙන විදියටත් තමන් හිතන විදිය තමන්ගේ චින්තන පරිපාටියටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒකට කුමන හෝ ආකාරයක් වෙන්න පුළුවන්. දැන් මේ පින්නතන අහලා ඇති විතක්ක සංඨාන සූත්‍රයේ දැක්වෙන ක්‍රම පහක් පිළිබඳව තමන්ට හිතට අකුසලයක් ආවනම් රාගාදී අරමුණක් ආවනම් ඊට විරුද්ධ දෙයක් හිතලා ඊට විරුද්ධ වූ කුසලයක් හිතලා අඤ්ඤ විතක්ක කියලා කියනවා. ඒ තුලින් හිත දුරු කර ගන්න, අකුසලෙන් දුරු කර ගන්න කියලා. ඒ වගේම මේක මෙනෙහි නොකර ඉන්න රාගාදී සිතුවිල්ලක් හිතට ආවනම් ඒක මෙනෙහි නොකර ඉන්න, ද්වේෂයක් හිතට ආවනම් ඒක මෙනෙහි නොකර ඉඳීමෙන් යෝනිසෝ මනසිකාරය දෙන්න කියලා. නැත්නම් ඒ සිතුවිලි මුලටම ගිහිල්ලා මුල මෙනෙහි කළා ඒක දුරු වෙන්න කියලා. එහෙමත් නැත්නම් බොහෝම දැඩි වීරියෙන් දිව දත් අතර හිර කරගෙන හරි මේ අකුසල සිතුවිල්ල දුරු වෙන විදියට නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කාලය ගත කරන්න කියලා බුදුහාමුදුර අපට දේශනා කළා. එහෙම දේශනා කරලා උන්වහන්සේ ටිකෙන් ටික මේ ගමන් මඟ විස්තර කරලා යෝනිසෝ මනසිකාරයේහි ඉහළම පියවර හැටියට බුදුහාමුදුර අපට දේශනා කළේ මොකද්ද පින්නතුනි? මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ. මේ පහ පින්නතුනි පහක් හැටියට බුදුහාඳුරන් වහන්සේ කෙනෙක්ගේ නුවණින් විස්තර කළා, ප්‍රඥාවෙන් ලෝකෙට දේශනා කළා. මේ පහ සැබෑ ලෝකයේදී වෙන් කළා හඳුනා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ පහ වැයවීමෙන් අපි දකින රූප ශබ්ද ආදී විතරයි අපට ලෝකෙදී පේන්නේ. නමුත් ඒ තුල යටින් දිවෙන යථාර්ථය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේ පහ වෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරයේ ඉහළම ලක්ෂණය තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න. අනිත්‍ය වශයෙන් ඒක මෙනෙහි කරන්න කියලා. ඒ වගේම ඒක රෝගයක් හැටියට මෙනෙහි කරන්න, gaduwak හැටියට මෙනෙහි කරන්න, ඒ වගේම උලක් හැටියට මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපි කොහොමද සිහිගලු යුත්තේ? අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ ආදී වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. මේක අනිච්චතෝ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න, දුක්ඛතෝ දුක් වශයෙන් මෙනෙහි කරන්න, රෝගතෝ මේක රෝගයක් හැටියට මෙනෙහි කරන්න, ගණ්ඨතෝ gaduwak හැටියට, සල්ලතෝ සැතක් උලක් හැටියට මේක මෙනෙහි කරන්න, ඒ වගේම ආබාධතෝ මේක ආබාධයක් හැටියට, පරතෝ අනිත් කෙනෙකු විදියක් හැටියට, පලවකතෝ මේක කැඩෙන බිඳෙන දෙයක් හැටියට, ශුඤ්ඤතෝ ශුඤ්ඤ දෙයක් හැටියට, අනත්තතෝ අනාත්ම දෙයක් හැටියට යෝනිසෝ මනසිකාතම්බා නුවණින් මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර අතර අංගුත්තර නිකාය දැක්වෙන අභිඤ්ඤා කියලා සූත්‍රයක්. මේ අභිඤ්ඤා සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා ලෝකේ පහළ වෙච්ච යම් කිසි නුවණැති බුද්ධිමත් කෙනෙක් ඉන්නවා නම් ඒ නුවණැති කෙනාට මේ ලෝකේ කිසියම් දෙයක් අවබෝධ කරගත යුතු කරගත හැකි ඉහළම දෙයක් තියෙනවා නම් තමන් නුවණින් ඉගෙන ගත යුතු, අධ්‍යයනය කළ යුතු, දැනගත යුතු, අධ්‍යාපනය ලැබිය යුතු කරුණු අතරින් උන්වහන්සේ ඉහළම දේ හැටියට දේශනා කළේ, වැදගත්ම දේ හැටියට දේශනා කළේ, අර්ථවත්ම දේ හැටියට දේශනා කළේ කුමක්ද? මෙන්න මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම කියන එක. පින්නතුනි, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ රූපයේ පිරිසිඳ දැනගන්න, සතර මහා භූත රූපය ගැන, ඒ ආශ්‍රයෙන් ඇතිවෙන සිත අරමුණු කරගෙන ඇතිවන උපාදාය රූප ගැන, ඒ වාගේම ඇස් කන ආසාද ඉන්ද්‍රිය හරහා ඇතිවන වේදනා ගැන, ඇසෙන් ඇතිවන චක්කු සම්පස්සදා වේදනා, කනෙන් ඇතිවන සෝත සම්පස්සදා වේදනා, ඒ වාගේම ගාන සම්පස්සජා වේදනා ආදී වශයෙන් ස්කානාසාදී ඉන්ද්‍රිය හරහා ඇතිවන වේදනා ගැන, ඒ වාගේම රූප සංඥා ආදී සංඥා පිළිබඳව, හඳුනා ගැනීම පිළිබඳව, ඒ වාගේම රූප සංචේතන ආදී වශයෙන් රූපය ඇසුරු කරලා හටගන්නා වූ සිතිවිලි චේතනා ගැන, ඒ වාගේම චක්කු විඥාන ආදී අසාදාදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන ඇතිවන දැන ගැනීම, මෙන්න මේ ගැන හැකිතා දුරට දැනුම ලබන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්නතුනි, මේ දැනුම ලබා ගැනීමේදී අපට ලැබෙන ප්‍රධානතම අවබෝධයක් තමයි අපේ ඉන්ද්‍රිය හැටියට බැලුවත්, ඇස් කන ආසාදී ඉන්ද්‍රිය හැටියට ගත්තත්, ඒ වගේම ඇස් කන ආසාදී ආයතන හැටියට බැලුවත්, ඒ වගේම රූප ආදී බාහිර ආයතන හැටියට ගත්තත්, අරමුණ හැටියට ගත්තත්, ඒ වගේම රූප, වේදනා, සංඥා, සංඛාර ආදී පාරස්කන්ධ පංචක හැටියට ගත්තත්, මේ කුමන ස්වභාවයෙන් අපි නුවණින් බැලුවත්, මේ බලන හැම මොහොතකම අපේ හිතේ ඇතිවිය යුතු ප්‍රධාන නුවණ තමයි, අවබෝධය තමයි, දැනුම තමයි, මෙන්න මේ ඇතිවන ස්වභාවයන් අතීතෙන් වර්තමානයට එන දෙයක් නෙවෙයි, වර්තමානයේ ඉඳලා අනාගතයට යන දෙයක් නෙවෙයි, වර්තමානයේ මහටගෙන වර්තමානයේම නිරුද්ධ වෙන ස්වභාවයක් කියන එක නුවණින් දකිනට අපි හැකිතාක් දුරට දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ දක්ෂතාවයේ මතයි අපේ සැබෑ දක්ෂතාවයේ තීරණය වන්නේ. අපි කෙතෙක් දුරට දුකෙන් නිදහස් වීමට අපි දක්ෂද කියන කාරණය තීරණය වන්නේ මෙන්න මේ අවබෝධය මතයි. මෙන්න මේකට කියනවා බුදුදහමේ පටිච්චසමුප්පාදය කියලා, හේතුඵල දහම කියලා, ආරි ණය කියලා, ඉදාපච්චතාවය කියලා අපි කියනවා, නැත්නම් අනිත්‍යතාවය කියලා කියනවා. අස්මින් සති ඉදං හෝති, මේ හේතු ටික තියෙන තැනක අත්දැකීමක් තියෙනවා. අස්මින් අසති ඉදං හෝති, මේ හේතු නැති වෙච්ච තැනක අත්දැකීමක් නැහැ කියන කාරණය. ඉමස්ස උප්පාදාය ඉදං උප්පජ්ජති, මේ හේතු ටික ඇති වෙච්ච තැනදී අත්දැකීමක් ඇති වෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති, මේ හේතු ටික නිරුද්ධ වෙච්ච තැනදී මේ අත්දැකීම නිරුද්ධ වෙනවා කියන ස්වභාවය. පින්නතුනි, මෙන්න මේ අවබෝධය අපට වඩ වඩාත්ම අපේ ජීවිත තුල ලබන්න පුළුවන් නම් මේක තමයි පින්නතුනි දුකෙන් නිදහස් වීමේ මාර්ගය. මේ අවබෝධය ලැබෙච්ච තරමට අපට අවිද්‍යාව, නොදැනීම, නැත්තම් මුලාව කියන එක ටිකෙන් ටික අපේ ජීවිතෙන් අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙච්ච ප්‍රමාණයට භව තණ්හාව, භවයට තියෙන ආශාව, නැත්තම් රාගය, ලෝභය, ඇලීම කියන මේ සංයෝජන ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපි ලබන අත්දැකීම් වර්තමාන මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා නුවණින් දකින්න දකින්න පින්නතුනි, ලෝකේ හොයාගෙන ගිහිල්ලා ආස්වාදයේ විඳින්න අපි දරන උත්සාහය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ බාහිර සම්පත් ඒකරාශී කරගෙන ලබන සතුටෙන් යම්කිසි ආස්වාදයක් ලෝකෙට ලැබෙනවා. බුදුදහමෙන් එහෙම ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ. නමුත් ඒ ආස්වාද අල්ප ආස්වාදයි, බහු ආදීනවයි. ආස්වාදයේ ටිකයි, ආදීනවේ වැඩි කියලා සඳහන් කරනවා. ඒ නිසා අල්ප ආස්වාද බහු ආදීනව වෙච්ච මෙන්න මේ ලෝකයෙන් නිදහස් වෙලා සදාකාලික විමුක්තියක් කරා යාමට කිසියම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒකේ නායකින් කළ යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම, නිරුද්ධ වීම නුවණින් දකින්න කියලා. බුදුහාමුදුරුවෝ මේ ගද්දුල බද්ද සූත්‍රයේදී දේශනා කරනවා. අපි මුලින්ම සඳහන් කළ ආකාරයට මහා සමුද්‍රයේ වියලී ගියත් මහා සමුද්‍රයේ ජලය සිඳිලා ගියත් මොහොතක් නැති ස්වභාවයේ ලෝකය නැති වෙලා ගියත් මේ අවිද්‍යා නීවරණයෙන් ඉන්න තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ඉන්න මේ සත්‍යාගයේ සසර ගමන නිමාටපත් වෙන්නේ නැහැ. ඒ වගේම සිනේරු පර්වතය කියන මහා පර්වතයේ සිඳිලා දැවිලා විනාශ වෙලා ගියත් අවිද්‍යාවෙන් වැසිලා ඉන්න තෘෂ්ණාවෙන් වෙලී සිටින සත්‍යංගයේ සසර ගමන නිමාටපත් වෙන්නේ නැහැ කියලා. මහා පෘථුවියේ දැවිලා අළු වෙලා ගියත් මෙන්න මේ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැසිලා ඉන්න තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා ඉන්න සත්‍යාගයේ සසර ගමන නිමාටපත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අන්න ඒ සත්‍ය හරියට අර දන්වැලකින් කණුවක බැඳලින සුනකෙක් වගේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ මතම බැඳිලා ඒ මතම කරකැවීමෙන් ඒ මතම සිටීමෙන් තමන්ගේ මුළු ජීවිත කාලයක් පුරා දුක් විඳිනවා. ඒක තමයි ලෝක යථාර්ථය. අන්න ඒ සත්‍ය රූපය තමන්ගේ කියලා දෙයක් හිතනවා. ඒ වගේම ආත්මීය රූප සහිත දෙයක් කියලා හිතනවා. නැත්තම් ආත්මය තුල රූපය තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. නැත්තම් රූපය තුල ආත්මය තියෙයි කියලා හිතනවා. වේදනාව පිළිබඳවත් එහෙමයි. වේදනා අත්තතෝ සමනුපස්සති වේදනාව ආත්මය හැටියට මෙනෙහි කරනවා. ඒ වගේම ආත්මය වේදනා සහිත දෙයක් කියලා හිතනවා. නැත්තම් ආත්මය තුල වේදනාව තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. නැත්තම් වේදනාව තුල ආත්මය තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම සංඥා පිළිබඳවත් ඔහු එහෙම හිතනවා. සඤ්ඤාව තමන්ගේ කියලා හිතනවා. ඒ වාගේම තමන්ගේ හිත සංඥා සහිත දෙයක් කියලා හිතනවා. නැත්තම් හිත තුල සංඥාව තියෙයි කියලා හිතනවා. ඒ වාගේම සංඥාම තුල හිත තියෙයි කියලා ඔහු හිතනවා. සංඥා සංඛාර විඥාන පිළිබඳවත් ඔහු මේ විදිහට විපරීත ආකාරයෙන් වැරදි ආකාරයට බැලීම නිසා ඔහු තවදුරටත් සසර ගමන් කරනවා. ඔහු සසර නවතින්නේ නැහැ. මේ ලෝක විනාශ වෙමින් ග්‍රහලෝක විනාශ වෙමින් කල්පාන්තර ගණන් ඉදිරියට ගත වුණත් මේ සස්සයා නැවත නැවතත් විවිධ විදියෙහි අලුත් අලුත් ග්‍රහලෝකවල ඉපදෙමින් සසර අනාදිමත් කාලයක් හේතුඵල ධම මත අනිත්‍යතාවය මත පුද්ගලයන් ප්‍රතිසන්දි ලැබමින් සසර භවයෙන් භවයට සැරිසරන බව ධර්මයේ සඳහන් වෙනවා. මේක තමයි යථාර්ථය. මෙවින් තත්ත්වයක් තුළ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සද්ධර්මයේ ශ්‍රවණය කළා නම් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන නුවණැති කෙනා මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගෙන අවිද්‍යාව නැමැති සංයෝජනය දුරු වෙන ආකාරයට අවිද්‍යාව නැමැති නීවරණය දුරු වෙන විදියට තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් දුරු වෙන විදියට ඔහු පංච උපාදානස්කන්ධය නුවණින් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අවබෝධය තුලින් ඒ තැනැත්තා රූපය තමන්ගේ කියලා හිතන්නේ. ඒ වගේම තමන් රූප සහිත දෙයක් කියලා හිතන්නේ. ඒ වගේම රූපය මෙසිත තුල තමන් තුල තියෙනවා කියලා හිතන්නේ. ඒ වගේම රූපය තුල තමන් ඉන්නවා කියලා හිතන්නේ. මේ නාම රූප දෙකේ යථාර්ථය හේතුඵල ධම මත මේ දෙකේ එකතුවෙන් සත්‍යයා කියන පැනවීමක් ලෝකයේ තියෙන බව මේ පුද්ගලයා තේරුම් අරගෙන ඔහු නාම රූප දෙකෙන් නිදහස් වෙලා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙලා ඒක නැත්තා ක්‍රමයෙන් සංයෝජන ධර්ම දුරු කරමින් සසරින් නිදහස් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. සංයෝජන අතරින් බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් ප්‍රධාන සංයෝජනය දේශනා කළා සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියලා කියන්නේ. අන්න ඒ සක්කායෙහි සමුදය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය නොදැනි අවිද්‍යාව තුලින් හට ගැනීම. යම්කිසි වෙලාවක මේකේ Nirodhi දකිනවා නම් ඒක තමයි සක්කාය Nirodhi හැටියට උන්වහන්සේ දේශනා කළේ. අන්න ඒ සක්කාය Nirodhi සඳහා මාර්ගය මාවත පිළිපැදිය යුතු ගමන් මග හැටියට බුදුහාමුදුරුව අපට පනවල තියෙන්නේ සම්මාදිට්ඨිය පෙරට කරගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පින්නතුනි ප්‍රධාන වශයෙන් වැඩෙන්නේ සමත විදර්ශනා කියන කාරණා දෙක. සමතය තුළින් එක අතකින් තමන්ගේ සිත බාහිර අරමුණු කලා විසිරී යන ස්වභාවය ටිකෙන් ටික අඩු කරලා එක අරමුණක හිත රඳවන ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ සමාධිමත් වෙච්ච සිතින් මේ පටිච්චසමුප්පාදයේ නැත්තම් පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම නිරුද්ධ වීම මේ තැනැත්තා නෝනින් දකිනට දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. මේ සමත විදර්ශනාව සාර්ථක වෙන නම් ඒ තැනැත්තා සිල්වත් කෙනෙක් බවට පත් වෙනට ඕන. කායික වාචික සංවරය අවශ්‍ය වෙනවා. අන්න ඒ සිල්වත් බව සඳහා ඉන්ද්‍රිය සංවරය, ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය සංවර කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරයට අද සමගාමීව පින්නතුනි ආහාරයේ පමණ දැන ගැනීමත් නින්ද පාලනය කිරීමත් අවශ්‍ය වෙනවා. මේ සියල්ල අතරින් පින්නතුනි යෝනිසෝ මනසිකාරය කියන කාරණේ තමන්ට බෙහෙවීම උපකාරී වෙනවා. නුවණින් මෙනෙහි කිරීම කියන කාරණය. ඒ අතර පින්නතුනි තමන් මේ යන ගමන් මගේදී නිතරම සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් ඒ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබෙන විදිහේ කල්යාණ මිත්‍රයන් නිරතුරුව ආශ්‍රය කිරීමත් ඒ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදය මඟ පෙන්වීම ලබන්න පුළුවන් ඉදීෙහි තමන්ගේ ළඟ සත්පුරුෂ ගුණ දහම් කළ ගුණ සැලකීම අවංක භාවය ආදී පරිත්‍යාග ශීලීත්වය ආදී ගුණ දහම් තමන්ගේ ජීවිතය තුළ තියෙනට ඕන. ඒ වගේම නුවණක් තියෙනට ඕන. කිසියම් විදිහක ප්‍රඥාවකින් තමයි මේ දහම් මඟ ආරම්භ වන්නේ. එනිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. මේ ධර්මයේ ප්‍රඥාව තුන්ටයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එනිසා ආරම්භයේදීම කිසියම් විදිහක සමාරම්භක ප්‍රඥාවක් අපට තියෙනට ඕන. ඒ ප්‍රඥාව සහිතව තමන්ගේ ළඟ අවංක භාවය, ඒ වගේම කපටි නැති බව, කෘතවේදීත්වය, පරිත්‍යාගශීලීත්වය ආදී ගුණධර්ම ඇතුව කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම තුළින් පරිසම්පාදයේ සහිත හේතුඵල ධර්ම සංඛ්‍යාත මේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ කායික වාචික සංවරය ඇති කර ගනිමින් සමත විදර්ශනා භාවනාව ඔස්සේ යලි යලිත් මෙන්න මේ පරිසම්පාදය නැත්තම් පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම නිරුද්ධ වීම දකින්නට අප දක්ෂ වෙන්නට ඕන. එහෙම අපි දක්ෂ නොවෙමින් තමයි අර කණුවක බැඳලා ඉන්න සුනකයා ඒ කණුවෙන් නිදහස් වෙනවා වගේ අපටත් මේ පංච උපාදානස්කන්ධෙන් නිදහස් වෙලා සසර සැබෑ විමුක්තිය නිදහසක් අපට ලැබෙන්නේ. අන්න ඒ සඳහා බුදුහාමුදුරුව අපට නිරතුරුව දේශනා කළේ මේ රූපාදී පංච උපාදානස්කන්ධේ හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාදයේ ආදීනව නිස්සරණය නිතර නුවණින් දකින්නට කියලා. අන්න ඒ සඳහා අපි හැමදෙනාම අප්‍රමාදීව කටයුතු කරමු. එසේ කටයුතු කිරීම තමයි පිනතුනි අප බුදුහාමුදුරන්ට දක්වන සැබෑ ගෞරවය. බුදුහාමුදුරෝ අනාදිමත් කාලයක් සසර ඇස්සිස් මස්ලේ දන් දීලා අප වෙනුවෙන් කරපු පරිත්‍යාගයට අප කරන සැබෑ ගෞරවය, සැබෑ කෘතවේදීත්වය තමයි මේ දහම අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීම. ඒ විතරක් නෙවෙයි, අපට මේ ලෝකේ ජීවත් වන්නට උදව්පකාර කරපු අපේ මෞද්‍යමෝපියන්, ඥාති මිත්‍රාදීන්, රටවැසියන් ආදී මේ හැම දෙනාටම අප කරන ලොකුම ගෞරවය, එයට කරන ප්‍රත්‍යුපකාරයක් තමයි අප මේ දහම ඔස්සේ අපේ සිතේ කුසල දිනු කරලා අපට උදව් කරපු අයට පින් වැඩෙන විදියට අපේ හිත පිරිසිදු කර ගැනීම. ඉතින් පින්තුනේ ඒ සඳහා කටයුතු කරන ගමනේදී අපි හැකිතාක් දුරට දාන ආදී පින්දාම් සිදු කර ගන්නට ඕන. තමන් ඇසුරු කරන්නට උදව්පකාර කරන්නට ඕන. අසරණයට සලකන්නට ඕන. ඒ වගේම අපේ මෞද්‍යමාපියන්ට වැඩිහිටියන් උපස්ථාන කිරීම ආදී මේ කටයුතු තමන්ගේ ගමන් මඟ ශක්තිමත් කරන මහා ප්‍රතාපවත් ආලෝක බවට පත් වෙනවා, පහන් තැඹක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ කරුණොත් අපි සම්පූර්ණ කරගනිමින් දිනපතාම අකුසලයෙන් මිදෙමින් කුසල් වඩමින් මෙන්න මේ පංච උපාදානස්කන්ධය තේරුම්ගෙන ඒ නිදහස් වීම සඳහා අප්‍රමාදීව අපි පිළිවෙත් පුරමු. ඒ සඳහා කටයුතු කරන්නට තෙරුවන් සරණින් ධර්මස්වරණය කළ ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්තිය, සිත සාන්තිය, යහපත, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි මෙත් සිතින් හැම දිනාටම ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද ශ්‍රවණය කළ ගද්දුල බද්ද සූත්‍රයට ආශ්‍රිතව මේ අත්තන්ට කිසියම් ගැටලුවක් විසඳා ගැනීමට අවශ්‍ය නම් දැන් ඒ සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. ඔව් කතා කරන්න ඇහෙනවා. ඇත්තෙන්ම දැන් පංච උපාදානස්කන්ධය බලන ඕන ආකාර පහක් ගැන තමයි මෙහිදී බුදුහාඳුර අපට දේශනා කළේ. සමුදය කියලා කියන්නේ මේ පහේ ක්ෂණිකව හට ගැනීම. අත්තංගමය කියන්නේ ඒ හේතු නිරුද්ධ වෙනකොට මේක නැති වෙල යාම. ආස්වාදය කියලා කියන්නේ අපි ඇහැට ලස්සන රූප දකිනකොට, කනට මිහිරි හඬවල් අහනකොට අපට යම් කිසි විදියක ආස්වාදයක් සතුටක් ලැබෙනවා නම් ඒකට තමයි ආස්වාදය කියලා කියන්නේ. අන්නේ ආස්වාදය අපට දිගින් දිගටම එක විදියට පවත්වා ගන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒකට තමන්ට පාලනය කරන්න බෑ. අන්න ඒ තමන්ට පාලනය කර නොහැකි දිගින් දිගටම එක විදියට පවත්වා ගන්න බැරි විපරිණාම ස්වභාවයේ අതൃප්තිකර ස්වභාවය තමයි ආදීනමය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපේ රූපය ගමු. අපේ රූපේ හැමදාම එක විදියට තියෙන්නේ නැහැ. කාලයක් අපිට ලස්සනට රූපය තියෙන වගේ පේනවා. නමුත් ඒක දිගටම අපට මේක නිරෝගීව මේ විදියට රූපය තියාගන්න බැහැ. ටිකෙන් ටික රූපය වෙනස් වෙනවා, රූපය මහලු වෙනවා. අපට තියෙන නිරෝගී භාවය හැමදාම තියෙන්නේ නැහැ. මේක ටිකෙන් ටික දුර්වල වෙලා යනවා. අපේ කැමැති ඥාතීන්, අපේ කැමැති දේවල් පිළිබඳව ආසාව හැමදාම එක විදියට තියෙන්නේ නැහැ. ඒව ටිකෙන් ටික වෙනස් වෙලා කාලෙකදී අපට එපා වෙනවා. එන්න මේකට තමයි ආදීනමය කියලා කියන්නේ. අන්නේ ආදීනව දකින කෙනා, නෝනින් දකින කෙනා ඒකෙන් නිදහස් වෙන්නට නිස්සරණයක් හොයනවා. එයා අවබෝධයෙන් යුක්තව කලකිරීමකටපත් වෙනවා. අන්න ඒකට තමයි නිස්සරණය කියලා කියන්නේ. එතකොට ආදීනව කියලා කියන්නේ තමන් ඇස්කන්නා සාදී ඉන්ද්‍රිය වලින් මේ ලබන දේවල් දිගින් දිගටම එක විදිහට පවත්වා ගන්න බැරි ස්වභාවය, එහි විපරිණාමය, එහි අതൃප්තිකර ස්වභාවය, එහි දුක්ඛදායි ස්වභාවය. ඇත්තෙම නිස්සරණයට, නිබිදාවට, නැත්නම් කලකිරීමට පත්වීම සඳහා දැන් මේ පියවර වශයෙන් බලනකොටම තමයි ඇත්තෙම තමන්ට තමන් නිබිදාවට පත් වෙන්නේ. එකාතකින් සුතමේ පඤ්ඤා හැටියට තමන් මේක අහලා දැන් ධර්ම ශ්‍රවණය කළා වගේ අපි පළවෙනි පියවර තමයි සුතමේ පඤ්ඤාවෙන් අපි මේ සිද්ධාන්තය දැනගන්නට ඕන. නමුත් මේ සුතමේ පඤ්ඤාව විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ සුතමේ පඤ්ඤාව තුළ ඇති කරගෙන චින්තාමේ පඤ්ඤාවෙන් නැවත නැවතත් මේක නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ වගේම භාවනාවේ පඤ්ඤා හැටියට හිත තැම්පත් කරමින් සමත විදර්ශනා වඩමින් මේක ප්‍රඥාවෙන් දකිනට අපි හුරු වෙන්නට ඕන. මේ දැකීමම අපේ ජීවිතය බවට පත් කරගන්නට ඕන සැබෑ ලෙස විමුක්තියට පත් වීම සඳහා. හොඳයි, තේරුම් ගන්න. හොඳයි, ප්‍රශ්න තවත් ඉදිරිපත් වෙන බව පේන නැහැ වගේ. තව කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්න අහන්නට අපි අවස්ථාව ලබා දෙනවා. හොඳයි, එහෙනම් අපි ධර්ම දේශනාව මෙතනින් සමාප්තියටපත් කරන බලාපොරොත්තු වෙනවා. අද අප සාකච්ඡා කළේ සංයුතනිකායේහි ස්කන්ධ වර්ගයේ, ඛණ්ඩ වර්ගයේ නැත්තම් පංච උපාදානස්කන්ධයේ විග්‍රහ කරන සූත්‍ර ඇතුළත් කොටසේ දැක්වෙන ගද්දුල බද්ද සූත්‍රය අද අප සාකච්ඡා කළේ. කණුවක බැඳ සිටින රැහැණකින් කණුවක බැඳ සිටින සුනගයෙකු උපමා කරගෙන සඳහන් කරපු සූත්‍රයයි අද අප සාකච්ඡා කළේ. ඒ සූත්‍රයෙන් සඳහන් වන්නේ කණුවක බැඳ සිටින බල්ලෙකු ඒ කණුව වටාම කරකැවීමෙන් කණුව ළඟම නිදියනවා වගේ අපේත් නිතරම පෘථග්ජන සත්‍යා සත්පුරුෂ ධමයක් නොඇසපු කල්යාණ ධමක නොහික්මුණු බුද්ධ ආදී උතුමන්ගේ ධමයක් ශ්‍රවණය නොකරපු ලෝක සත්‍යාගේ ස්වභාවය තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය තමන්ගේ කොට එහි තුලම ඇලී ගැලී වාසය කිරීම. ඉතින් බුදුහන්තුර අපට දේශනා කළේ මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ නිදහස් වීමේ මාර්ගයයි. ඒ සඳහා සම්මා දිට්ඨිය පෙරට කරගත්තු අරහත්ක මාර්ගය පියදෙනට ඕන. ඒ සඳහා ධර්ම ශ්‍රවණිය සඳහා කල්යාණ මිත්‍රාශ්‍රයත් අපට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ගමන් මගෙහි අප්‍රමාදීව පියදීමට අපි උත්සාහ ගනිමු. අපේ ශාරීරිය දිනපතාම වේගෙන් දුරවල වෙමි යන්නේ. ඒ වගේම අපි ටිකෙන් ටික මරණය කරා සමීප වෙමින් සිටින්නේ. මේ සියලටම වඩා අපි ජීවිතය වැයවීමත් එක්ක අපට මේ ලැබෙච්ච උතුම් සම්බුද්ධ ශාසනයෙන් කෙමෙන් අපින් ගිලිහෙමින් පවතින්නේ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනයෙන් අපි ගන්න ඉහළම ප්‍රතිඵලය තමයි පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරගෙන ඒ තුලින් නිදහස් වීමට අපි අපේ කාලය ශ්‍රමයේ ශක්තිය යෙදවීම ඒ සඳහා සමත විදර්ශනා භාවනාව ඔස්සේ අපේ චින්තනය මෙහෙවලා අවිද්‍යාව හා භව තණ්හාවෙන් දුර වෙලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම අපේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් බවට පත් කර ගන්නට ඕන. ඉතින් එසේ කටයුතු කිරීමට තෙරුවන් සරණින් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම සිත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අපනමෙන් මිය ගිය යම් තාක් ඥාති මිත්‍ර ආදීන් පින් බලාපොරොත්තුවකින් කිසියම් තැනක සිටිත් නම් ඒ ඥාතීන්ටත් මේ පින සුගතිගාමි වීම සඳහා ප්‍රාර්ථනානුකූලව නිර්වාණාවබෝධය සඳහා මේ පිනත් ඇත්තන්ට උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මද්දෘෂ්ටික දෙවියනොත් අනුමෝදන්ව ලෝකයක් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වඳින්න ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින් වඩ වඩාත්ම සුගතිගාමි වීම සඳහා නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවන් සුවය සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.